දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට දෙවියන්ගේ කාරණා පහක් පහළ වෙනවා. පුබ්බ නිමිති. දෙවියෝ මැරෙනවා කියලා කියන්නේ මෙහෙම මලකඳ වැටෙන එකක් නෙවෙයි. හිටපු ගමම චුත වෙනවා. ඒක කොයි වෙලාවේ කොයි මොහොතේද දන්නේ නැහැ. ඇයි අර එක දිව්‍ය පුත්‍රයෙන් නන්දන වනේ සතුටු වෙන්න ගිහිල්ලා එයා බටනලා පිඹ පිඹ ගහක් මුල හිටියා. තන්නේ කර ගහේ මල් පෙපිලා දිව්‍ය අප්සරාව 500ක් ඒ දිව්‍ය කුමාරයාව සරසන්න මල් මාලා ගොතන්න ආකාශින් අර ගහ උඩට නැංගා. දැන් ගස්වල අහසින් ගිහිල්ලා ගස්වල අතුවල අර 500 මේ ඉන්නවා. ඉඳලා මල් කඩනවා. මල් කඩ කඩ ඉන්නවා. දැන් මෙයාට බටනලා පිඹ පිඹ ඉඳලා දැන් දෙවියන් නිඳ ගියා. එහෙනම් මේ කිරා වැටීමේ හේත් තියෙනවා. ඊට පස්සේ දෙවියන් නිඳ ගියා. නිඳ ගිහිල්ලා ඇහැරෙනකොට අර 500ම නැහැ. ඊට පස්සේ බැලුවා දෙව්ලොව සිසාරා දිවසින් බැලුවා. පේන්නේ නැහැ. මනුලොව බැලුවා. පේන්නේ නැහැ. ඊළඟට ප්‍රේතලොව බැලුවා. පේන්නේ නැහැ. තිරිසන් ලොව බැලුවා. පේන්නේ නැහැ. 500ම නිරේ ගිහිල්ලා ඉපදිලා. දිව්‍ය අප්සරාව 500ම නිරේ. ඇඟ රෝමෝද්ගමනේ වුණා බියෙන් තැති ගැනීම. බැලුවා මම මැරිලා කොහෙද යන්නේ කියලා. පේනවා ගිනි දැල් පේනවා. බලන්න මේ දිව්‍ය ලෝකෙත් ඒ තමන් කරන විපාකේ විඳලා අවසන් වුණා මේ සත්වයා. කයි බිඳිලා මරණයෙන් මත්තේ දුගතියට වැටෙනවා. ආරක්ෂිත නැහැ. සෝතාපන්න කෙනාටමයි ආරක්ෂාව තියෙන්නේ. ඊට පස්සේ අර දෙවිය ඒ ශෙනෙහි මේ මොහොතේම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. උත්තර ලැබෙනවා, මහිත ධර්මය අවබෝධ කරනවා, සෝවාන් වෙනවා. ගැලවුණා බුදුරජාණන් වහන්සේ හිටපු නිසා. සක්‍ර දේවේන්ද්‍රයාගේ ඇඟේ දාඩිය දාන්න ගත්තා. දෙවියන්ගේ ඇඟේ දාඩිය දාන්නේ කල වයස හොඳ නැහැ. මොකටද? දිව්‍ය ආයස වලට හොඳ නැහැ. දෙවියන්ට විමානෙන්ද එච්චර හිතෙන්නේ නැහැ. ප්‍රමෝදයෙන් විමානේ ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. ওই දෙවෙනි කාරණාව. ඒත් නරක කල දසාවක්. ඊට පස්සේ මල් මාලා පරවෙලා යනවා. ටික ටික දැන් මේ මල් පොඩ්ඩක් පරවෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ওই විදියට පොඩ්ඩක් ඔන්න පූර්ව නිමිති පොඩ පොඩ පහළ වෙනකොට දැන් විමානේ තිත ඇලින්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයා අන්න ඔහම වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයාට මොකද උනේ කියලා තමයි මේ තියෙන්නේ. මේ දේශනාවේ තියෙනවා. ඒ සමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මගධයේ රජගහ නුවරට නැගෙනහිර තියෙනවා අම්බසණ්ඩ කියලා බමුණු ගමක්. ඒකට උතුරු දිස තියෙනවා වේදියක කියලා පර්වතයක්. ඒ පර්වතයේ ඉන්දසාල කියලා ගුහාවක්. ඉන්දුසාල කියලා ගස් වර්ගයක් තියෙනවා ඉන්දියාවේ තියෙන්නේ. ඒ ඉන්දුසාල් කියන ගහක් අර ගුහාව ඉස්සරහා පිට තියෙන නිසා ඒ ගුහාවට නම වැටුණා ඉන්දුසාල ගුහාව. ඊට පස්සේ මේ ගුහාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. පොඩි ගුහාවක්. චූටි දොරටුවක් තියෙන ඒ ගුහාවේ නිකන් එක්කෙනෙකුට වාගේ ඉඳ ගන්න පුළුවන් නේ. විෂමයි. සමාන පොළොව මෙහෙම ලෙවල් නෑ. හරි විෂමයි. ඒ කියන්නේ උස් ගොඩැලි පහත් තැන් එහෙම තියෙනවා. ටිකක් මෙහෙම ඇලවිච්ච එක පැත්තකට උස් වෙලා ඔය වගේ තියෙන සම නෑ ඒ බිම. ඉතින් ඒ ගුහාවේ එක පොඩි තැනක තථාගතයන් වහන්සේ පත්කඩෙල්ලා භවනාසුවෙන් වැඩ ඉන්නවා. දැන් දෙවියන්ගේ අර සක්‍ර දේවේන්ද්‍රයාට අර විමාන හිතැලෙන්නේ නැති එකත් එක්ක මතක් වුණා කවුද? බුදුරජාණන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයාට කල්පනා වුණා බොහෝ කාලයක් මම බුදුරජාණන් වහන්සේ බලන්න ගියේ නැහැ. ඒ නිසා දැන් යනවා නම් හොඳයි මම කියලා හිතුණා. ඒක හරි පුදුමයි. දැන් අපිට හිතෙන්නේ අපි දෙව්ලොව ගියා නම් කොහොමද හිතෙන්නේ? මෙහි මල් වට්ටියක් හදන් එහින් කිරිහාර ටිකක් සුජාට කියලා හදාගෙන නේද රුවන්වැලි සෑයත් වැඳලා එහින් ජයත්‍රි මහ බුදුන් වහන්සේ වැඳලා සොළොස් මස්ථානේ වැඳලා ඇයි ඉන්නවනේ හස්තියත් ඉන්නවනේ ඒ හස්තිය අපිට නැගලා ඉතින් මේ හැම තැනම රවුමක් ගහලා ගටිකාර සෑයත් වන්දනා කළා ඔහින් ගිහිල්ලා දිව්‍ය සභාවට සුධර්මා කියන දිව්‍ය සභාවට අපි යනවා කියලා අපි දැන්

ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ තවතිසා වැසි දිවිය අමාත්‍රිවරු සහිතව පිරිස සහිතව බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වඳිනවා කියලා වඳින්න කිව්වා. ඒතර සක්‍රයා වඳිනකොට මුළු තවතිසාවෙම දෙවරුත් එක්කයි වඳින්නේ එක වන්දනාවේ. ඊට පස්සේ ඊළඟ එක තමයි දැන් මේ කියන කතාව පංචසිකට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේට කොහොමද භාග්‍යතුන් වහන්සේට ඇහෙනවනේ. නමුත් සක්‍රයා කියන්නේ පංචසිකට ඇහෙන්න විතරයි. පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන් තවතිසා දිව්‍ය ලෝකේ පාණ්ඩු කම්බල සෛලාසනයේ ඉඳලා මෙතෙන්ද මට ඇහෙන්න කතා කරන්න. මට එහෙම ඇහෙන්නේ නැහැ. ඇහෙනවා නම් මට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ඒතර මෙතනදීන් සම්බන්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බැලූ කෙනෙකුට පේන්නේ මෙතනදීන් දෙවියොත් එක්ක සම්බන්ධ වෙලා කියලා. නමුත් මෙතනදීන් නෙමෙයි ඒක වෙන්නේ. ඒ දෙවියා තමන්ගේ විමානේ ඉඳලා තමයි මනුස්ස ලෝකේ ඉන්න කෙනාව අමතන්නේ. එතකොට ඒක ළඟ දෙයක් විදිහට දැනෙනවා. ඔය සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල යක්ෂ භූත ආදී දෝෂවලදී මිනිස්සු ඒ දඟලලා නටලා කතා කරන්නේ. ඒ දඟලලා නටලා කතා කරන්නේ එතන නෙමෙයි. ඒ ප්‍රේතයා ඉපදුන අසූචි සහිත ගඳ ගන්න විමානයක් තියෙනවා. ඒ විමානය ඉඳලා තමයි එතෙන්ට බැල්ම හිලන්නේ. ඒක හරියට මේ වගේ. ඔන්න අපි කියමුකෝ කනට මොකක් හරි ඉයර්ෆෝන් එකක් ගහලා සින්දුවක් හරි මොකක් හරි අස් දෙක පියාගෙන කෙනෙක් අහගෙන ඉන්නවා. අර සින්දුවේ කියන විදිහට මෙයා නටනවා. ඊළඟට එක මොන හරි කිව්වොත් මෙයා අඬනවා. ඊළඟ එහෙම තියෙනව නේද? නම සින්දුව කොහෙද? මෙයා ඉන්නේ කොහෙද? ඊළඟට දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් චිත්‍රපටයක් බලනවා. බලනකොට ඒක බලබලයිදී මෙයා මෙතන වෙනස් වෙන්නේ නැද්ද? ආන් ඒ වගේ. ඒ දෙවියන් දුර ඉඳලා තමයි අර කෙනාව අමතන්නේ. සාමාන්‍යයෙන් දිවුරු එහෙම මනස ඇඟත් එක්ක එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. පංචසිකට කනට ඇහෙන විදිහට එළියේ ඉඳලා මේ සක්‍ර දේවේන්ද්‍රයා කිව්ව දැන් වඳින්නම් කියලා. ඊට පස්සේ පංචසික බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා. ස්වාමීනි දෙව් පිරිස සහිත සක්‍ර දේවේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සුඛිනෝ සක්කෝ දේවානමින්දෝ සක්‍ර දේවේන්ද්‍රයා සුවපත් වේවා සැපවත් වේවා. සුඛ කාමාහි දේවා සුරා අසුරා නාගා ගන්ධබ්බා දෙවියන් සුරයන් අසුරයන් නාගයන් මිනිසුන් කවුරු සැප කැමති? ඒ නිසා දෙවියෝ සැපවත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. ඊට පස්සේ මේ ආශිර්වාද කරනකොට සක්‍ර දේවේන්ද්‍රයා ඉන්දසාල ගුහාව ඇතුළට ආවා. දැන් එළියෙන් හිටිය මෙතෙක් ඇතුළට දැන් පයින් පොළොවේ අඩිය තියලා දෙවියා එනවා. තවුතිසාවැසි දෙවියොත් ඉන්දසාල ගුහාවට එනවා 80,000. ඉතින් සාමාන්‍යයෙන් ඉන්දසාල ගුහාව මේ පොඩි ඩක් අපි කියමු මෙතන දැන් මේ තියෙන්නේ. ඒතකොට දැන් මෙතන ඉන්න ඕන කොච්චරද? 80,000ක් ඉන්නවා. බලමු මොකද උනේ කියලා. දැන් මෙහිම් පංචසිකේ ඉන්නවා, සක්‍ර දේවේන්ද්‍රයා ඉන්නවා, 80,000ක් දෙවරු ගුහාව ඇතුළට ආවා. ඒ වෙලේ දෙවියන්ගේ ආනුභාවයෙන් ඉන්දසාල ගුහාවේ උස තැන් පාත් උනා. පාත් තැන් උස් වෙලා සමානව හැදුනා පොළොව. ඊළඟට 80,000ක් දෙවරුවා හිටගත්තට පස්සේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන්නේ නැති විදිහට දිවුරුන්ට ඉඩ හැදුන අර ගුහාව ඇදිලා පිටට පේන්නේ නිකන් ඒ විදිහටම තියෙනවා. ඇතුළ ඉඩ හැදෙනවා. ඊට පස්සේ අඳුර නැති වෙලා මුළු ගුහාවම ආලෝකමත් වුණා දෙවියන්ගේ ආනුභාවය නිසා. අන්න ඔය විදිහට තමයි රුවන්වැලි මහසෑයේ ධාතුන් වහන්සේලාගේ ගර්භයේ තියෙන්නේ. අසූරියන් අසූරියන් උස දිග පළල තියෙන ඒ ධාතු ගර්භයේ රුවන්වැලි මහා ස්තූපය වගේ දෙතුන් ගුණයක් ගොඩ ගැහුවොත් මහා ස්තූපය වගේ දෙතුන් ගුණයක් පිරිකර තියෙන ස්තූපය ඇතුළේ. නම කොච්චර පිරිකර තිබ්බත් ඉඩකඩ තියෙන. පැහැදිලි නේද? ඒක උනේ අන්න අර වාගේ ආනුභවයට. ඊට පස්සේ පින්වතුනේ සක්‍ර දේවේන්ද්‍රයා

ඔන්න දැම් බොහෝ අය අහන ප්‍රශ්නයන්නේ හරියට කට්ටිය අහනවා කොහොමද මේ පිරිමියෙක් වෙන්නේ කියලා. සමහර අය කියනවා තමන් ගෙදර මහත්තයාට හොඳට කන්න බොන්න දීලා යාගෙන් වරන් ගන්න උඹ පිරිමියෙක් වෙනින් කියලා. හැබැයි එහෙම පිරිමියා වරන් දුන්නොත් එහෙම එයා කාන්තාවක් වෙනවා. මෙයා පුදුම කතා. ඉතින් ඔය වගේ එක එක දේවල් තියෙනවා. වඩ කතාත් අහලා තියෙනවා මේ මට මතකයි ඉදි කුමාරගේ කතාව කියලා ඉස්සර වඩ කතා තිබ්බා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා මේ ථක්කපඤ්ඤ සූත්‍රයේම තියෙන්නේ බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සීලේසු පරිපූර්ණකාරේ ස්ත්‍රී චිත්තං විරාජෙත්වා පුරුෂ චිත්තං භාවෙත්වා. ස්ත්‍රී සිත ගැන ස්ත්‍රී ජීවිතය ගැන කලකිරෙන්න ඕන. සමහර අය ඉන්න කලකිරෙන්න හොඳටම ඇති මේ ස්ත්‍රී ජීවිතේ විඳින දුක් කන්දරාව. දැන් සමහර අය ඉන්නවා ගෞතම බුද්ධ ශාසනයේ පිරිසුදු මෙහි දහම් පණිවිඩේ ලැබෙනකොට කසාවතක් දරා ගන්න ආසයි. සිටූ පමණින් බෑ ඒක ස්ත්‍රියට. පිරිමින්න පුළුවන්. පිරිමි කෙනාට මේ ආරණ්‍ය බැරි නම් වෙන ආරණ්‍යයක මහන්න පුළුවන්. තැනින් තැනට යන්න පුළුවන්. ආරණ්‍යෙන් ආරණ්‍යයට යන්න පුළුවන්. ධර්මයේ සොයාගෙන යන්න පුළුවන්. රටකින් රටකට යන්න පුළුවන්. සොය සොයා විමර්ශනය කරන්න පුළුවන්. ස්ත්‍රියට බෑ. කොච්චර දැන් අද කාලේ වුණත් යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පිරිසුදු හිත පහදවාගෙන යම්කිසි කාන්තාවක් කසාවතක් දරාගෙන යම් අනගාරික ජීවිතයකට ආවද ඒ ඇත්තු දුෂ්කර වේ ජීවිතය ගත කරන්න. මේ සමාජෙන් කිසිම පහසුවක් නැහැ යාට. ඉතින් ඒවත් සිහි කරනකොට අමාරුකම් කරදරකම් එනකොට ස්ත්‍රී ජීවිතය ගැන කලකිරෙන්නේ. ඒ මේ පිරිමියා මේ තරුණ ජීවිත පැවිදිලා සුවසේ ස්වාධීනව ගුරු ඇසුරේ මේ ධර්මයේ පුරුදු කරන එක ගැන හිත පහදව ගන්න. ස්වාමිවරුන්ගෙන් දරුවන්ගෙන් කරදර එද්දී ස්ත්‍රියක් විදිහට ඒ කරදර වලින් පීඩා විඳිද්දී ස්ත්‍රී ජීවිතේට කලකිරෙනවා. පුරුෂ ජීවිතයේ තියෙන මේ යහපත ගැන කල්පනා කරන්න. පිරිමියා නොවිදින දුක් ස්ත්‍රිය විඳිනවා. එවැනි දුක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම දරුවන් කුසේ දරාගෙන ඉන්න එක. ඒක පිරිමියෙක් විඳින දුකක් නෙවෙයි. දරුවෝ බිහි කරන දුක. ඒවා ස්ත්‍රිය විඳින දුක. තව තව දුක් තියෙනවා. ඒතර ඒ දුක් මේ අපිට නෙයි කියලා. ස්ත්‍රී ජීවිතේ කලකිරෙන්නේ. අභූත චෝදනා එද්දී එහින් ඒ වගේම සමාජයෙන් ගැරවුම් එද්දී ඒ වගේම බලවත් පින්කම් යෙදෙද්දී දැන් සමහරට බොහෝ ස්ථානවල ධාතුන් වහන්සේලා වඩම්මද්දී එක එක පුද පූජාවල් තියද්දී ස්ත්‍රීන් ගන්නෙ නැහැ. ඒ වගේ වෙලාවට කියන්නේ මේ මෙයාලා මේක තමයි මේ කියලා කියනවා. හේමමාලත් මේ මොකද්ද කොණ්ඩේ නම් දන්ත ධාතුන් වහන්සේ ගහගෙන ආවේ ඇයි අපිට බැරි කියලා අර ස්ත්‍රී විමුක්තිය ගැන කතා කරනවා මිසක් මොකද්ද ස්ත්‍රී මොකද්ද එකක් නිදහස ගැන කල්පනා කරනවා මිසක් ස්ත්‍රී ජීවිතේට කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්නේ ඒක දැනට වැඩිය බමුණු ආගමේ තමයි තියෙන්නේ. බමුණු ආගමේ ස්ත්‍රියකට මන්ත්‍රයක්වත් කටපාඩම් කරන්න බෑනේ. වේදේ තියෙන දිව කපනවා. ගොඩාක් කරදර. ඉතින් ඒ වාගේ මේ සාංකේ දීතු මේ සාංකේ දිහෙනිය ස්ත්‍රී සිත ගැන නොවැළි පිරිමි සිත වඩා හැබැයි බලවත් ශක්ති හතරක් එයාගේ පිටිපස්සේ තිබ්බා. මොකක්ද ඒ ශක්ති හතර? මොනවාද? බුද්ධි අවිච්ඡප්පසාදේ, ධර්මයේ අවිච්ඡප්පසාදේ, සංඝයා ගැන අවිච්ඡප්පසාදේ, ආර්යකාන්ත සීලය. ඔන්න ඔය හතර තියෙනවා. මෙහෙම තියලා ස්වාමීනි මේ මගේ පුතෙක් වෙලා ඉපදුනානේ. ඊට පස්සේ මේ ශාක්‍ය දේනිය ගෝපිකා මනස ලෝකේ ඉන්න කාලේ එක ආරණ්‍යයක ස්වාමීන් වහන්සේලා තුන් නමකට නිතර දානි දුන්නා. පෑන් දෝවණය කළ තිරිපත පාවලට පෑන් දැම්මා. දානෙ බෙදුවා, වන්දනා කළා. ඒ හාමුදුරන්ගෙන් බණ අහලා තමයි මෙයා ගෙදර ඇවිල්ලා මෙයා පුරුදු කළේ. ස්වාමීනි දවසක් දිව්‍ය සභාවේ මේ සක්‍ර දේවේන්ද්‍රයාට වත්පිළිවෙත් කරන්න ආපු දෙවියන් අතර අලුතෙන් ඉපදුන දෙවිවරු තුන්දෙනෙක් හිටියා. ඒ අය නටන්න හදනකොට ගෝපක දිව්‍ය පුත්‍රයා සභාව නිස්සද්ද කෙරෙව්වා. නිස්සද්ද කරලා අර නටන්න ආපු දෙවියන් ගන්ධබ්බ දෙවියන්ගේ අතරින් තුන් දෙනෙක් ඉස්සරහට ගත්තා මෙහෙන්නේ කියලා.

අපේ සංවේගී ඇයි මේ පවතින් නැත්තේ කියල හිතන්න. එදකට දහම් මගේ දියුණු කල්ලා තිබ්බ කෙනෙකොට සංවේගීෙන් පැරණි ගුණධර්ම ඉස්මතු වෙනවා. දැන් දිවියලෝක ඉපදලා නැටු නටනටා කස්තිරං අඩව් කට පාඩං කර කර හිටපු මේ දෙවරුන්ට ඒ ඔක්කොම අමතකුණානය අර සංවේගී. අමත කලා මනුසුලෝක කරපු බහුනාටි ඔක්කොම මතක් වුණානේ. මෙතනත් ඇති බුද්ධ ශාසනවලට හොඳට බවුම් වඩපු අය. මෙතන ඇති බුද්ධ ශාසනවල ආරි සත්‍ය අවබෝධ කරන්න වෙහෙස වෙච්ච අය. මෙතන ඇති බුද්ධ ශාසනවල බෝධිපාලසික ධර්මයන් දියුණු කරන්න වෙහෙසෙච්ච අය. මෙතනත් ඇති බුද්ධ ශාසනවල අවුරුදු 20000 මහානකම් පුරපු අය ඇති. හැබැයි අදාල් සංවේගේ නැකල් උපදින්නේ පැරණි ගුණේ. අදාල දේ ඉපදෙන්න එතකොට තමයි පැරණියව ටික ඔක්කොම එන්නේ ඉස්සරහට. පැහැදිලි නේද? ඒ නිසා සංවේගයටපත් වෙන්න ඕන කියන එක ගුණයක්. ඊට පස්සේ සංවේග වෙන්න කරුණු කියද්දි සංවේගෙන් නැතුව එයා වෙන මොනව හරි නම් කල්පනා කර කර ඉන්නේ. අර නැටුම් කණ්ඩායමේ දෙවියා වගේ නටනටා ඉන්න තමයි වෙන්නේ. ඒකයි. ඉතින් ඊට පස්සේ දැන් ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා අඩින් පුදුම වැඩි නේව. පුදුම වැඩි මේ මගේ නැටුම් කණ්ඩායමේ හිටපු අය මේ දිව්‍ය පුත්‍රයන් කරුණ කිව්වට පස්සේ මෙන්න චුත වුණා බ්‍රහ්ම ලෝක ඉපදුණා. අහෝ කියලා සංවේගයටපත් වුණා ශක්‍ර දේවේන්ද්‍රයා. කියන ස්වාමීනි එතකොට ගෝපක දිව්‍ය පුත්‍රයා මට කිව්වා ශක්‍ර දේවේන්ද්‍රය ඒ ඇත්තෝ මනුස්ස ලෝකයේ සිහිය වඩපු අය. මං විසින් සංවේග කළාට පස්සේ පැරණි සිහිය ආයි උපන්නා. ඉපදිලා දැන් ඒ අය බ්‍රහ්ම පුරෝහිත ලෝකේ ඉන්නවා කියලා. කල්යාණ මිත්‍ර සම්පත්තිය කොහොමද? දම්පැම් පූජා කරපු උපාසක අම්මට පුළුවන් වුණා හාමුදුරු බ්‍රහ්ම ලෝකේ යවන්න. අද ඔය අද මොකද තියෙන්නේ? බ්‍රහ්ම ලෝකේ නෙවෙයි පුළුවන් නම් මහාන කමිමුත් අරන් ගෙදර නවත්ත ගන්න. බලන්න බුදුවරුන්ගේ යුගයේ දෙන ආශ්චර්ය. ඊළඟට තමයි එක්කෙනෙක් හරි දහමෙන් පිහිට ගත්තොත් අනිත් අයට කරන්න පුළුවන් යහපත. දැන් ඇත්තටම අර ගුණධර්ම කියනකොට හොඳටම තේරෙනවානේ ගෝපිකා සෝහන් වෙලා කියලා. ගෝපිකා සෝදාපන්න වෙච්ච කාන්තාව. එයා සෝදාපන්න වෙච්ච නිසා දිව්‍ය ලෝකේ ගියන පස්සේ බලවත්. ශක්‍ර දේවේන්ද්‍රයා ඉඳිද්දී වුණත් එයාට පුළුවන් කියන්න ඕන දෙයක්. හරි විසරදයි දිව්‍ය ලෝකේ. බය වෙයි පිටිපස්සට යන්නේ නැහැ. ඒ නිසා තමන්ට උදව් කරපු අයට ස්වාමීන් වහන්සේලාට තමන් හිටපු ඥාතීන්ට උදව් කරලා ඉහළ ලෝකයකට ගන්න ඒ දෙවියන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒ නිසා ඕන්න පුළුවන් නම් යන්න. ගිහිල්ලා මේ අපිට කියයි දන්නේ නැහැ. අපි හිතනවා අනේ අපි නම් මේ පැත්තට යන්න නටන්න නම් සිද්ධ වෙන්න එපා කියලා. නටන්න නම් කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් නම් සංවේගයටපත් කරන්න පුළුවන් විදිහ හොඳ හිතා ධර්මයෙන් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ওই කතා ඉවර වෙනකොට දැන් ශක්‍ර දේවේන්ද්‍රයා ආපු කාරණාවක් තියෙනවානේ. මේ තමයි සද්දුට සාමීචය. සම්මෝධනීයන් කතන් සාරාණීයන් නීති සාරිත්වා කිය අහලා තියෙන නේද? මේ තමයි සතුට සාමීච්චය. ඊට පස්සේ තමයි දහං කතාව පටන් ගන්නෙ. මෙතන තියෙනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවද? භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා බොහෝ කාලයක් මේ ශක්‍ර දේවේන්ද්‍රයන් විසුද්ධයි. කියන්නේ එක දිගට බොහෝ කාලයක් දිව්‍ය ලෝකෙ හිටපු කෙනෙක්. මනුස්ස ලෝකේ මඟ කියලා මානවකයා වෙලා ඉද්දිනෝ සෑහෙන ගුණධර්ම වැඩුවා. ඒ නිසා මේ ශක්‍ර දේවේන්ද්‍රයා යම් ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නම් වාලේ නෙවෙයි අහන්නේ. අවබෝධයක් කරගන්නමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ශක්‍ර දේවේන්ද්‍රය කෝසිය ඕන තරම් ප්‍රශ්න අහන්න. මං උත්තර දෙන්නම් ඔබේ සැකමන් නැති කරන්නම් කියලා. ඒ වචනේම ප්‍රීති ප්‍රමෝදයට පත් වුණ ශක්‍ර දේවේන්ද්‍රයා අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ කිං සංයෝජනානුකෝ මාරිස දේවා මනුස්ස අසුරා නාග ගන්ධබ්බා චඤ්ඤේ සංචි පුතුඛාය දේව අසුර නාගාදී මේ මහන්තු බලවත් කායවල් වලින් යුත් අය

යනෙන් වෙනමන් නැතුව. ඇත්තර මොගේ වත් පෝසක්කං සහිත පවුල් පවා මේ ලෝකයේ තියෙන තොරතුරු ගත්තර පසේ පවුල් තුනයි තියෙන්නේ. පළවෙනියෙක් කෙනා මැරීගෙන හම්බු කරනවා. ඕනම පෝසත් පවුලක මුල බලන්න. එයා මැරීගෙන කන්නේ නැහැ, බොන්නේ නැහැ. සමහර මහපාරෙ ගිහිල්ලා බිස්නස් කරලා පොඩි පොඩි දේවල්. ඊට පස්සේ එයා ඔන්න ඉහළට මේනවා. හරියවන් කෑමක් බීමක් නැහැ. දරුවෝ වෙනුවෙන් සියල්ල ඉතුරු කරනවා. ඊට පස්සේ මේවා සාමාන්‍යයෙන් දරුවෝ දකිනවා. දැකලා ඒ හම්බ කරපු ටික දරුවෝ ප්‍රයෝජනෙට ගන්නවා. ප්‍රයෝජනෙට ගන්නවා. තාත්තලා මෙහෙමයි මහන්සි වුණේ කියලා හිතලා ඔන්න ප්‍රයෝජනෙට අරන් ටිකක් ආයෙ දිනු වෙලා ඉන්නවා. ඊළඟ પરම්පරාව දන්නේ නැහැ. ඒ අය ඉපදුන දවසේ ඉඳලා ඉස්සරහ කඩේට ගියේ කාර් එකේ. ඊළඟට දැක් ඉපදුන දවසේ ඉඳලා කම්පියුටර්, ෆෝන් එක. ඊළඟට ඉපදුන දවසේ ඉඳලා තරුපහේ හෝටලෙන් කැහම කෑවේ. ඒ අය මොකක්වත් දන්නේ. එයාලා හිතනවා ඒක තමයි ජීවිතය කියලා. හිතුවකේ වියදම් කරන්න පටන් ගන්නවා. නාහත් ගන්නවා. නහන දැන් තුන්වෙනි પરම්පරාව. එතනින් පටන් ගන්නවා නහත් වෙන්න. එතකොට ඒ අයගේ දරුවෝ දකින්නේ තාත්තා නිතර ක්ලබ් එකට යනවා. නිතර බොනවා. ඔව් හිතුවකේ වියදම් කරනවා. දරුවෝ හිතනවා ඒක තමයි ජීවිතය කියලා. ඊළඟ પરම්පරාව මොකද වෙන්නේ? නැත්තටම නැති වෙනවා. ඕක තමයි සමස්තයක් වශයෙන් ලෝකෙ සිද්ධ වෙන්නේ. මුලින් ඊට පස්සේ ඒ වගේ ගන්නකොට අර ඉරිසියාව. ඔකේ හරි බලවේගයක් මේද්දු. ඔයහෙල ඉන්න මිනිසෙක් පල්ලහැට වැන්නේ ඉරිසියාවයි මසුරුකමයි. පැහැදිලි නේද? ඊට පස්සේ ඉරිසියාව මසුරු සක්‍ර දේවේන්ද්‍රයා කියන ස්වාමිනිය ඒ සැකේ නම් ඇත්තටම ඇත්ත තමයි. මට මේ ඒ ප්‍රශ්නේ විසඳුණා. මට ආයෙ ප්‍රශ්නයක් තේනවා. ওই ඉරිසියාවයි මසුරුකමයි කොහොමද හටගන්නේ? බුදුරජාන් වහන්සේ වදාළා ඉච්ඡා මච්චරියංකෝ දේවානමෙන්ද පියාප්පියං නිදාන. පියාප්පිය නිදානම් පියාප්පිය සමුදයං පියාප්පිය ජාතිකම් පියාප්පිය භබවං පියාප්පිය සති ඉච්ඡා මච්චරියං හෝති පියාප්පිය අසති ඉච්ඡා මච්චරියං න හෝති. ප්‍රිය අප්‍රිය බව නිසා තමයි මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. දැන් වැඩියෝ නැ තමන් කෙනෙකුට හිතවත් කියලා හිතන්නකෝ. අපි තවත් කෙනෙක් එක්ක යාළුවයි කියලා හිතන්නකෝ. එදොරන අපි එයාට ප්‍රියයි. එදොර එයා තවත් කෙනෙක් එයාව තවත් අය ඇසුරු කරනවාට අපි කැමතිද ඉරිසියයිද? ඉරිසියයි. ඊට එයා තමන් එක්කම නිතර ඉන්නවට, තමන් එක්කම කතා කරනවට, තමන් එක්කම යනවට ලෝභයිද නැද්ද? ලෝභයි. මසුරුයි. දැන් ওই සමහර ගෙවල් වල තියෙනවා මේ මොකද්ද කැමති නැහැ තමන්ගේ බිරිඳ තවත් එක්කෙනෙක් එක්ක නිකමටවත් hina වෙනවට කැමති නැහැ. ඊට පස්සේ කෝල් එකක් ආවා සැකයි. ඉතින් මේ වගේ ඉරිසියාවයි මසුරුකමයි. ඒතර ඉරිසියාවයි මසුරුකමයි තියෙනවා. ඊට පස්සේ සාමයක් නැහැ. ඊට පස්සේ සැකයි. gedara prashna danu muguru gannawa baahira yatta gena saka karanawa. ඊළඟට යුද්ධ හට ගන්නවා, කලකෝලහල හට ගන්නවා. ඔය සාමාන්‍ය දෙයක්. ඔය විදිහට නෙමෙයි ගෙයක් දොරකඩ තියෙන ආසාව උනත් එහෙමයි. දැන් මහගෙදරට ලෝභ වුණා කියලා කියමුක ප්‍රියයි. ඊට පස්සේ ඒව අනිත් අය භුක්ති විඳිනට අප්‍රියයි. ඊට පස්සේ කොහොම හරි ඉරිසියාවෙන් මසුරුකමෙන් අදීඋණියමක් කරලා හරි අර ගෙදරයි පන්න ගන්නවා. පන්නගෙන අන්න ඊට පස්සේ අර ගෙදර රැක ගන්න, ඉඩම රැක ගන්න, නඩු දාලා යුද්ධය හට ගන්නවා. ප්‍රිය අප්‍රිය මේ කැමැත්ත තමයි මේකට මුල් වෙන්නේ කියලා. කැමැත්ත තමයි මේකට මුල් වෙන්නේ. මේ ඇත්තරම යම් දෙයක් දුටු පමණින් කැමැත්ත දුරු කරගත්තේ නැත්නම් හරි අරුබුදයක්. දැන් අපි වැඩි ඕනේ කොයි හරි ගමනක් ගිහිල්ලා එනකොට අපි කුරුණෑගල පැත්තෙන් එනකොට ඔය කො අර මැරිසිරිපුර කැළේ හරි ළඟට අර පොස් කැළේ හරි මෙයා එනකොට දකින්නවා රොටි තියෙනවා. දර මේක සුවඳමලා මේවා කරනකොට මෙයා කල්පනා කරනවා මේ අපිත් හදන්න ඕන. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ? ඒක ගැන හිතනවා. දැන් මේක ඊළඟට තියෙනවා. ඒකෙන් ඕක හොඳට වැහැදිලි වෙනවා. ඊට පස්සේ හිතලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පිටි හොයලා පොල් අදලා පොල් බින්දලා

අපිට කසාවතත් දරාගෙන මේ දහම පිළිපදින්න නැත්නම් ගෞතම මුනි රජුන්ගේ ධර්ම චක්‍රය මොහොතක් හෝ ඉස්සරහට කරකවන්න නැත්නම් අනේ වාසනාව මට ලබා ගන්න ඇයි මෙච්චර බාධක? මං කොහොමද මේ ජීවිතේ ධර්මයට යොමු කරගන්නේ? ඇත්තට මේ කියන වීරිය ඇයි අපිට උපදවා ගන්න ප්‍රමාද වෙන්නේ? ඇයි මේ කුසල් උපදවා ගන්න ප්‍රමාද වෙන්නේ? ඇයි මම මේ ධර්මය අහලා සසර දුකෙන් නිදහස් වෙන්න හිතද්දිම ඇයි මගේ හිත මේ තරම් රාගෙන් විඳින්නේ? ද්වේෂින් පීඩා විඳින්නේ? මෝහෙන් පීඩා විඳින්නේ? මං කවද්ද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා හිතනකොට දුම්නසක් ඇති වෙනවා. මොකද්ද කරන්න ඕනේ කියලා? ඒක හොඳයි. ඒ දුම්නස සේවනය කළ යුතු. ඒ දුම්නස සේවනය කළ යුතු. ඒකෙන් ඉච්ඡා මච්චරියට යන ප්‍රපංච හටගන්නේ නෑ. කෙලෙස් සහිත ප්‍රපංචෙන් නෑ ඒකට. උපේක්ෂාවකුත් තියෙනවා. උපේක්ෂාව කියන්නේ ඔහේ දැන් සාමාන්‍ය මේ කාම ලෝකයේ මේ වාසය කරනකොට සැපකුත් නැතුව දුකකුත් නැතුව ඔය ඉන්නවා. ඔය කේක අය කියනේ වහගෙන වාතාවිච්ච අහගෙන නිවුස් බලලා ඔය ඉන්නවා ඉතින්. උපේක්ෂාවකින් ඉන්නවා. අනේ ඕන එකක් කියලා. ඒ ඉන්න එකෙන් මාර්ය මාර්ගයට ලං වෙනවද යා? සේවනය නොකළ යුතුයි. භාවනාවෙන් හිත වඩනකොට උපේක්ෂාවක් ඇති වෙනවා. භාවනාවෙන් හිත වඩනකොට උපේක්ෂාවක් ඇති වෙනවා. අනිත්‍ය තේරෙනකොට. එතකොට ඒ උපේක්ෂාව මොකද කරන්න ඕනේ? සේවනය කරන්න ඕනේ. සක්‍ර දේවේන්ද්‍රය ඔන්න ඔය දෝමනස්ස සෝමනස්ස උපේක්ෂා කියන ඔය දේවල් ටික සේවනය කළ යුතු නොකළ යුතු පැත්තට දාගෙන සංවර වෙනවා නම් ප්‍රපංච හැදෙන්නේ නැහැ. ප්‍රපංච හැදුන් නැත්තම් කියන්න බලන්න විතර්ක හටගන්නේ. විතර්ක හටගන්නේ නැත්තම් කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ඡන්දේ ඇති වෙන්නේ නැහැ. ඡන්දේ ඇති වුනේ නැත්තම් ප්‍රිය අප්‍රියතාවේ හටගන්නේ. ප්‍රිය අප්‍රියතාවේ හටගත්තේ නැත්තම් ඉච්ඡා මච්චරිය හටගන්නේ. ඉරිසියාවයි මසුරුකමයි නැත්තම් ඔව් මෛත්‍රියෙන් වාසය කරන්න පුළුවන්. දඬු මුගුරු ගන්නෑ යා. අවියාවිද ගන්නෑ. නැසේවා වෙනසේවා කියලා හිත හිතා ඉන්නේ කියලා. ඊට පස්සේ සංක්‍ර දේවේන්ද්‍රයා අහනවා, ස්වාමීනි මේක නම් ඇත්ත තමයි. ඒව මේතං භගවා, ඒව මේතං සුගත. ස්වාමීනි ඕක ඔහොම තමයි. තින්නා මෙත්ත කංකා විගතා කතං කතා භාග්‍යතුන් වහන්සේ මගේ සැකේ නැති වුණානේ. කෙසේද කෙසේද කියලා මගේ හිතේ තිබ්බ මේ විචිකිච්ඡාව නැති වුණානේ. භගවතෝ පඤ්ඤ වෙය්‍යාකරණං සුත්වා භාග්‍යතුන් වහන්සේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන එක අහලා මගේ හිතේ සැකේ නැති වුණා කියලා. ඊට පස්සේ මෙහෙම අහලා සක්‍ර දේවේන්ද්‍රයා අහනවා, ස්වාමීනි මං තව දෙයක් දැනගන්න කැමතියි. මේ ස්වාමීන් වහන්සේලා උපසම්පදා වෙලා ප්‍රාතිමෝක්ෂය කියලා එකක් රකින්නවානේ. නිවනට මුල් වෙන මූලික සිල්පද ආරක්ෂා කරනවා. ඒකට කියනවා උපසම්පදා සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා රකින ප්‍රාතිමෝක්ෂර සංවර සීලය කොහොමද රකින්නේ කියලා. තුරු දැන් මට කල්පනා වුණා දැන් මේ වාගේ දෙයක් අපෙන් ඇහුවා නම් අපි මේ විනය මුළු විනය පිටකෙම දැන් විස්තර කරයි. ඇයි සිල්පද ප්‍රධාන වශයෙන් 227ක් තියෙනවා. ඒකෙන් පළවෙනි සිල්පදේ 7700 ගණනකට කොටස් කරලා තියෙනවා. ওই විදිහට සිල්පද 227 කෝටියකට වැඩිය අනු කුඩා කොටස් වලින් විස්තර වෙනවා. කෝටියක් සංවර සීලය. ප්‍රාන්තිමොංස සංවර බලමු සක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ සීල්පද ටික විස්තර කරන්නේ කියලා. ඔන්න ස්වාමීන් වහන්සේලා රකින්න හෝ මේ ලෝකේ උපරිම සීලේ ප්‍රාතිමෝක්ෂ සීලය කොහොමද රකින්නේ කියලා ගිහි කෙනෙක් දැනුමකට ඉන්නේ කොහොමද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවේන්ද්‍රය කාය සමාචාර තියෙනවා. ඒ කියන්නේ කයෙන් කරන දේවල් තියෙනවා, සේවනය කරන ඒවා, නොකරන ඒවා. වචී සමාචාර වචනෙන් කියන දේවල් තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. ඊළඟට වචී සමාචාර පරියේෂණම් පහන් දීවානමින්ද ද්වේ දෙනවා. සොයන දේවල් තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද දේවේන්ද්‍රය එහෙම කිව්වේ? දේවේන්ද්‍රය කයින් යමක් කරනකොට අකුසල් වැඩෙනවා නම් ඒක කරන්න එපා. කයින් යමක් කරනකොට කුසල් වැඩෙනවා නම් ඒක කරනවා. අන්න ඕකම තමයි උපසම්පදා සීලය. ඒතර ඒක එක එක ක්‍රමවලට විස්තර කළා තමයි තියෙන්නේ. අර ඇත්තටම මම කල්පනා කරලා බැලුවා මේ කොටස් තුනට දාලා. ඒ කියන්නේ කයින් කරන දේවල් සේවනය කළ යුතු නොකළ යුතු. වචී සමාචාර වචනෙන් කියන දේවල් සේවනය කළ යුතු නොකළ යුතු. පරේසන සොයන දේවල් සේවනය කළ යුතු නොකළ යුතු. ඇත්තටම මේ කොටස් තුනට මේ මුළු සිල්පද ඔක්කොම ටික වැටෙනවා. කෙටිම ක්‍රමේ මේ තමයි සිල්පද තේරුම් ගන්න කෙටිම ක්‍රමේ. කයෙන් යමක් කරද්දී, වචනෙන් යමක් කියද්දී, යමක් සොයද්දී, සොයන්නේ මොනවද? සිව්පසේ ඉන්න භික්ෂුවක් හොයන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස සොයද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිනවනවා නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඊළඟට වචනින් යමක් කියද්දි අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිනවනවා නම් කරන්නේ. කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිනවනවා නම් ඒ දේ කරනවා. පැහැදිලි නේද? දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මේ අනුපිළිවෙලින් පිණ්ඩපාතේ වගේ. ඒතොර දැන් ප්‍රණීතව ලැබෙන තැනකට නිතර නිතර යනවා නම්, ප්‍රණීතව ලැබෙන තැන නිතර නිතර යනවා නම් එතන කුසල් වැඩිද අකුසල් වැඩිද? අන්න සිල්පදය. බුදුරජාණන් වහන්සේ වදාලා පාත්‍රී දානි වළඳලා ඇතුළ ලෙව කණ්ඩපා. ඉස්සර ස්වාමීන් වහන්සේලා එහෙම කළා තියෙනවා. චබ්බග්ගිය කියලා හඳුරුව හයනමක් හිටියා. හරි, ඉතින් ඔය වගේ අකර තැබ්බ වෙලා තියෙනවා. ඉස්සර පාත්‍රේ දැන් වගේ නෙමෙයි, ටිකක් අර මෙහෙම තැටියක් වගේ තියෙන්නේ. ඉතින් දානි ටික වළඳලා ඔළුව දාලා හොදි ටිකක් ලෙව ගන්නවා. එතන සාමාන්‍යයෙන් ඒ වගේ දෙයකින් මේ සංවර බවක් දෙන්නේ අසංවර බවක්. සේවනය කරන්න එපා කිව්වා. ඊට සොරකම එපා කියලා කිව්වා. ඒ කාය සමාචාරය යන්නේ. බොරුව එපා කිව්වා. උත්තරීතර මනුස්ස ධර්මේ තමන් මාර්ගඵල නොලබා ඉඳලා මාර්ගඵල ලැබුවා, ධ්‍යාන තියෙනවා, සමාපatti තියෙනවා කියලා කියන්න එපා කියලා කිව්වා. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අපි වුණත් දෙවියන් ගැන හෝ භූත ලෝකේ ගැන හෝ මොන හරි දෙයක් කිව්වොත් එහෙම අපි ඒක ඥානකින් කියන එකක් නෙවෙයි. සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ දේශනා කරන්නේ. එතකොට ඒක පිළිවෙලට ගොනු කරලා සූත්‍ර දේශනාව ඉස්මතු කරනවා නම් ඒක කරන්නේ ගුරු ඇසුරින්. ඉගෙන ගුරුවරු ගුරුවරයා ශිෂ්‍යෝ පුහුණු කරලා තියෙනවා මේ දේශයි ධම් දේශන්නේ කියලා. මිසක්ක මේක එක්කිනාගේ තියෙන හපංකා නෙවෙයි. එතකොට සාමාන්‍යයෙන් මේක ධර්මයට පහ දෙන්න ඒ දහම් වැඩපිළිවෙල තේරුම් ගන්න බැරි වෙච්ච කෙනා හිතන්නේ මේක මේ හාමුදුරන්ගේ ඥානය කියලා. පහුගිය සමහර කාලවලදී අපි දැන් ওই සමහර ළමට මේ විමාන වස්තුවෙන්, പ്രേත වස්තුවෙන් කරුණු ආරම් പ്രേත වස්තු විමාන වස්තු කියනවා මෙහෙමයි කියලා. ඒ මේක මේ ප්‍රපංච සංඥා සංකාරයේ වාසය කරන උපාසකම් මා හිතනවා මේ හාමුදුරුව പ്രേතයෙක් එක්ක දැන් කතා කරනවා. ඔන්න ඊට පස්සේ විතර්ක ඇති වෙනවා. විතර්ක ඇති වෙනකොට කැමැත්තක් ඇති වෙනවා, ඡන්දයක්. හාමුදුරුව ගාවට අපේ කෙලිත් ගෙන්නගෙන යන්න ඕන මේකිට പ്രേත දිස්තියක්. ඊට පස්සේ දැන් ඔන්න දැන් ප්‍රිය අප්‍රියතාවේ හට ගන්නවා. මේක කොහොම හරි දැන් කරන්න ඕන. මේක ගිහලා ආන්දරත් එක්ක කතා කරන්න ප්‍රියයි, ආන්දරෝ කතා කරන්න ඉන්නේ නැතිකට අප්‍රියයි. ඊට පස්සේ දවස්වල් දෙකක් එනවා කතා කරන්න. ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් කතා කරලා ඉක්මනට ගුටියට යනවා. ඉරිසියයි. පැහැදිලි නේද? ඔක්කොම ටික හට ගන්න. එහෙම ගන්නේ සමහරවම් පෞගේ දවස්වල එක්කෙනෙක් දෙන්නේ මේ ඕම ඇවිල්ලා මේ කිනේ යකේ දෙන්නේ ගාව නම් මට හේන්දාරි දෙව දැන් මොකද කරන්නේ කියලා. දැන් මං දන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒකයි. ඒ නිසා ඒ ප්‍රශ්න තම තමම විසඳ ගන්න ඕන. මේක කියන්නේ අහවල් සූත්‍ර දේශනාවේ. ද මේක සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේත් එක්ක වෙච්ච සාකච්ඡාවක් මිසංකා මාත් එක්ක කතා කරපු එකක් නෙවෙයිනේ. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක්ව කල්පනා කරන්න ඥානයක් නැත්තම් මේ සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් කොහොමද තේරුම් ගන්නේ? සංවේගයටපත් වෙන්න, දෝමනස්සයකට එන්න, මේ සේවනයේ කළ යුතු දෝමනස්සයකට එන්න. අනේ මේකවත් අපිට තේරෙන්නේ නැත්තම් මේ පරම ගාම්භීර මුනිවරු ස්පර්ශ කරපු ධර්මයේ කවද්ද අපි ස්පර්ශ කරන්නේ කියලා. වචනෙන් කියන දේවල් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාගේ තියෙන පළවෙනි එක තමයි බ්‍රහ්මසර. බ්‍රහ්මචාරී. කාමය අනුභව කරන්න යන්නේ. කාමය කියන්නේ කාමාසාව. කාම සේවනයක් නෑ. ඊළඟට සොරකම සම්පූර්ණයෙන්ම තහනම්. සීල්පදේ දෙවෙනි. තුන්වෙනි එක තමයි මනුස්ස ඝාතනේ. සම්පූර්ණයෙන්ම අහනම්. මහානකම නැති වෙනවා. ඊළඟට මාර්ගඵල නොලබා උත්තරීතර මනුස්ස ධර්ම කියන්න තහනම්. ඒවක් ඒ හතරේ මහානකම සම්පූර්ණ නැති වෙනවා. ඒත් ඔක්කොම අයිති වෙනවානේ කාය සමාචාර වචී සමාචාර වලට. ඊළඟට සිල්පද තියෙන්නේ මේ කාමයේ සම්බන්ධයෙන් තියෙන එන්න භික්ෂුවක් නොමගකට යන තියෙන සෑම පැත්තකටම සිල්පද තියෙනවා. ස්ත්‍රියක් එක තනියෙන් කතා කර කර ඉන්න මේ එපා කියලා සිල්පද තියෙනවා. ස්ත්‍රියක් එක ආසන ඉඳගෙන ඉන්න එපා කියලා සිල්පද තියෙනවා. වැඩි ඕනේ නැහැ උපසම්පදා නැතුව සාමණේර නමක් එක්ක හෝ ආරාමිකෙක් සමග එක කුටියේ දවස් දෙක තුනකට වැඩි ඉන්න එපා කියලා සිල්පද තියෙනවා. ඊට පස්සේ මේ බොරු කියන්න එපා, ප්‍රාණඝාත කරන්න එපා, ඊළඟට අකාලේ ගමට යන්න එපා, භික්ෂුන්ට නොකිය ගමට යන්න එපා, තමන්ට තුන් සිවුර තියෙනවා නම් වෙන සිවුරු ගන්න එපා. ඔය ඔක්කොම අයිති මේ කාය සමාචාර, වචී සමාචාර සහ සොයන දේවල් වල. තමන්ට සිවුරු තුන සම්පූර්ණයි නම් ඒකෙන් ප්‍රමාණවත්. පැහැදිලි නේද? ඊට පස්සේ මේ විදියට ලස්සනට ප්‍රාතිමෝක්ෂය විස්තර කළා. සේවනය කළ යුතු නොකළ යුතු. ඊට පස්සේ සක්‍රයන්ට හරි සතුටු, ඒව මේ තන් සුගත, ඒව මේ තන් භගවා, භාග්‍යවතුන් වහන්සේ කොහොමද තමයි, සුගතයන් වහන්සේ කොහොමද තමයි. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම තියෙන ප්‍රශ්න අහන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රයා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ භික්ෂූන් කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය කරන්නේ? අහනවා ස්වාමීනි භික්ෂූන් කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ? කතම් පරිපන්නෝ පන මාරිස බික්කු ඉන්ද්‍රිය සංවරාය පටිපන්නෝ හෝති. ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් දේශනා කරනවා ඇහෙන් චක්කු විඤ්ඤේයං රූපං පහං දේවානමින්ද ද්වේන දේන වදාමි. ඇහි විඥාණයෙන් දැනගන්න රූප කොටස් දෙකක් තියෙනවා, සේවනයේ කළ යුතු නොකළ යුතු. කනෙන් අහන ශබ්දවල සේවනයේ කළ යුතු නොකළ යුතු. නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන රසය, කයෙන් දැනෙන පහස, මනසෙන් හිතන අරමුණු කොටස් දෙකකට බෙදෙනවා, සේවනයේ කළ යුතු නොකළ යුතු. ඕක තේරුම් ගරන් කළොත් එහෙම ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මොකද්ද සේවනය කළ යුත්තේ, මොකද්ද සේවනය නොකළ යුත්තේ? කුමක්ද ඔබ ඒ ගැන හිතෙන්නේ? රූපයක් බලලා හරි, සද්දයක් අහනකොට හරි, ගඳ සුවඳ දැනෙනකොට හරි, ඊළඟ රසයක් දැනෙනකොට හරි, පහසක් දැනෙනකොට හරි, යමක් හිත හිතා ඉන්නකොට හරි, රාගය ඇවිස්සෙනවා නම්, ද්වේෂය ඇවිස්සෙනවා නම්, අකුසල් ඇවිස්සෙනවා නම් ඒක බලන්න එපා. ඒක අහන්න එපා. ඒක විඳින්න එපා. යමක් අහනකොට, බලනකොට, හිතනකොට, මේ ස්පර්ශ කරනකොට කුසල් වැඩෙනවා නම් ඒක කරනවා. ඒක හොඳට බලබලා වාසය කරනකොට, සේවනය කරනකොට, සේවනය නොකරනකොට මේ භික්ෂුව තුල නිකම් ඇති වෙන මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. පැහැදිලිද? පැහැදිලි නේද? දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සක්‍රිය තමයි කිව්වේ ස්වාමීනි මට ඕක තේරෙනවා. මේ ඉන්ද්‍රියෙන් සේවනය කරන දේවල් අකුසල් වැඩෙනවා නම් සේවනය කරන්නේ නැහැ. අකුසල් පිරිහෙනවා නම් ඒවා සේවනය කරන කුසල් වැඩෙනවා. බුදුන් වඳිනකොට, වන්දනාවලට සහභාගී වෙනකොට, බුදු ගුණ අහනකොට, ධර්මය අහනකොට අපේ කුසල්ද වැඩෙන්නේ අකුසල්ද? කුසල්. අන්න ඒ වගේ දේවල් සේවනය කරනවා. චිත්‍රපටි බලනකොට, ඉන්ටර්නෙට් එකට යනකොට, අනිත් අයගේ වාතාවිච්චි හොයනකොට මොකද ඇවිසෙන්නේ? ඒවා සේවනය කරන්නේ. මේක තේරුම් බේරුම් කරගෙන කරන්නේ නම් වීරියවන්තෙක් මිසක් මේ කොන්දපණ නැති දුර්වල චරිත නෙමෙයි. දුර්වල චරිත වලට හැරෙන්නවත් බෑ.

ප්‍රශ්න අහන්න අවස්ථාවක්වත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙන්ගෙන් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇහුවා, "ඇයි වෙන අයගෙන් අහලා දෙනවද?" අනේ ස්වාමිනිය ඇහුවා, "මං කී දෙනෙක්ගෙන් ඇහුවද ওই ප්‍රශ්න වලට උත්තර?" ඔයාට කරදරයක් නැත්නම් සක්‍රේ, ඔබට කරදරයක් නැත්නම් මට විස්තර කියන්න පුළුවන් දේවා. අනේ කියන්න ස්වාමිනිය කිව්වා. ස්වාමිනිය මං ඉරිසිවරු තාපසයෝ මෙහෙම හිත දියුණු කළා ඇති කියලා හිමාලයේ තැනින් තැනට ගිහිලා මං ඇහුවා. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. ඊට පස්සේ යාලා මගෙන් අහනවා ඔයා කවුද කියලා. මං කිව්වා මම සක්‍රයා කියලා. ඊට පස්සේ යාලා අහනවා ආ ඇත්තටම ඔයා සක්‍රයාද? ඊට පස්සේ ඔව් කියනවා. ඔයා මොන පින් කළාද ඉපදුණේ? ඊට පස්සේ කියනවා මම සත්ත්ව උත්පද දිනු කළා තමයි ඉපදුණේ. මොනවද ඒ සත්ත්ව උත්පද? ඊට පස්සේ කියනවා මම ජීවිතාන්තයේ තියෙන ස්වාමීනි අවසානයේ යාලා මගෙන් බණ අහනවා. මං එයාලා මගේ ශ්‍රාවකය වෙනවා. ඒ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මං ඔබ වහන්සේගේ ශ්‍රෝතාපන්න ශ්‍රාවකෙන් කියලා කියනවා. අද ශ්‍රාවකෙන් මං කියනවා. ඊට පස්සේ කියනවා මේ සක්‍ර දේවේන්ද්‍රය අහනවා අජානාසි නොතුවන් දේවානමන්දී ඉතෝ පුපේව රූපං වේදනා පරිලාභං සෝමනස්ස පරිලාභන්දී මේ වාගේ සතුටක් මේට ගලින් ලැබලා තියෙනවා දැකලා දන්නවද ඔබ කියලා. මේ තරම් ප්‍රීතියක් ස්වාමිනේ එක දවසක් මතකයි කිව්වා. සූර ආසුර යුද්ධ දිනපු දවසේ යුද්ධයක් දිනුවාට පස්සේ මට සතුටක් ඇති වුණා. මේ ලෝක දෙකම දැන් දෙවියන්ට පරිභෝග කරන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමිනේ ඒක කාම සංහිත දෙයක්. ඒක අනිත්‍ය දෙයක්. කාමයේත් එක එකතු වෙලා තියෙන්නේ. අද මං විඳින සතුට ප්‍රීතිය නික්කම්මයක්. යුද්ධයකින් දිනුවට වැඩිය සතුටක් ඇති වෙනවා මොකක් වුණොත්ද? සෝවාන්. එහෙනම් මේක අහම්බෙන් වෙන්න පුළුවන් එකක්ද? සෝවාන් වුණ කෙනා මං සෝවාන් වුණා අහවල් තැන අහවල් විදිහට කියලා ඔක්කොම දන්නවා. නිකන් ඔටෝමැටික් වෙන එකක් නෙමෙයි සෝවාන් වෙනවා කියන්නේ. පුදුම ප්‍රීති ප්‍රමෝදයක් උපදින යුද්ධයකට දිනුවටත් වැඩිය. ඊට පස්සේ කියනවා ඔච්චර ඇයි සතුට වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ඇයි ඔච්චර සතුටටපත් වෙන්නේ? ඊට පස්සේ කියනවා ස්වාමීනි මං බනහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වුණා. මං බනහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වෙලා ආයෙත් දෙවියෙක් වෙලා ඉපදුණා. මට දැන් ආයෙ සක්‍ර දේවේන්ද්‍රයෙක්ගේ ආයුෂ තියෙනවා. කොහොමද මේ බුදු කෙනෙක්ගේ අසිරිය? මේ බනහ ජීවිත දෙකක් බනහලා නැන්ද? එතකොට ජීවිත දෙකක් බනහලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට ඕක දකිනකොට පුදුම ප්‍රීතියක් හැටගන්නේ. කියනවා ස්වාමීනි මම මේ දිව්‍ය ආයුෂ වලින් චුත වෙලා අම්මා කෙනෙක්ගේ බඩට යනවා. මනස ලෝකෙ ඉපදෙන ඉපදිලාද දන්නේ නැහැ නේ. මම අම්මා කෙනෙක්ගේ බඩට ඇවිල්ලා සිහියෙන් ඉපදිලා නරක දේවල් කරන්න නැතුව ජීවත් වෙනවා. සිහියෙන් මං ජීවත් වෙනවා. ඒක මට දැන් පේනවා. ස්වාමීනි මං එහෙම ජීවත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට මං මහාන වෙනවා. මං මහාන වෙලා හොඳ පැවිදි ජීවිතයක් ගත කරනවා. ස්වාමීනි මං ඒ ජීවිතේ සකදාගාමි වෙනවා. මං එතනින් චුත වෙලා ආයෙ දෙවියෙක් වෙනවා. ආයෙ දිව්‍ය ලෝකේ මං බලවත් ඉඳලා මගේ අවසාන ජීවිතේ අකනිට බඹලව තමයි මම ආශය කරන්නේ. මට හැම දෙයක්ම දැන් පේනවා කියෝ. බුදු කෙනෙක් නිසා වෙන යහපත සුළුපටු නෑ. ඊට පස්සේ කියනවා මේ කරුණු හය දැකලා දකින්නකොට මට පුදුම ලාභයක් ස්වාමීන් හිතෙන්නේ කියලා ලස්සනට මේ බුදුගුණ කියලා. බුදුගුණ කියලා කියලා මේ සක්‍ර දේවේන්ද්‍රයා ඊළඟට විස්තර කරනවා. තුවම සියාසි සම්බුද්ධ ඔබයි මගේ සම්බුදුරජාන් වහන්සේ. තුවන් සත්තා අනුත්තරෝ ඔබ වහන්සේ තමයි මගේ අනුත්තර ශාස්ත්‍රුන් වහන්සේ. සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පටිපුද්ගලෝ ඔබ වහන්සේ තරම් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. අපි මෙච්චර කාලයක් බ්‍රහ්මයාට වැඳ වැඳ හිටියේ. බ්‍රහ්මයාට වැඩි ආදර ගෞරවයෙන් ඔබ වහන්සේට මම වඳිනවා කියනවා. පංචසික ඔබ මට හරියට උදව් කළාද? අද ඉඳලා ඔබ ගන්ධර්ව ලෝකේ රජ්ජුරුව කරනවා කියලා. අද ගන්ධබ්බ රජ්ජුරුව කවුද? පංචසික ඔබ ආසා කරපු සූර්ය වච්ච සමන් අද උඹට දෙනවා කියලා. එයාගේ ඒකත් හරි. සතුටුයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ ශක්‍ර දේවේන්ද්‍රයා දන ගහලා මෙහෙම අත් දෙක බිම තිබ්බ සිරිපතුල් දෙකලා. අත් දෙක බුදුරජාණන් ඉන්දසාල ගුහාවට ගියාමනේ හිතෙන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්දසාල ගුහාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ මෙහෙම අත් දෙක තියලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා උදාන පහල කළා. ආශ්චර්යයි, අද්භූතයි. මේ ශක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ මේ විස්තරය අහනකොට සක්කංස දේවාන මින්දස්ස ඒ ශක්‍ර දේවේන්ද්‍රයා විරජං වීතමලන් ධම්මචක්කුං උදපාදී කෙලෙස් මලකඩ රහිත දහං ඇස උපද්වා ගත්තා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හේතු නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. ශක්‍රයා පන පමණක් නෙවෙයි, අඤ්ඤේ සංච අසීතියා දේවතා සහස්සාන තවත් 80,000ක් දෙවරු සෝවාන් වුණා.